නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මරණ ධම්මෝ හි මරණං අනතීතෝති අබින්හං පච්ච වෙක්ඛේතම්බං ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මේ වෙලාවේ අපි බලාපොරොත්තු වන්නේ සුපුරුදු පරිදි සිදු කෙරෙන භාවනා වැඩසටහනට සහභාගී වෙන්නට අපේ විචිරලා කියන හිත එක කුසල අරමුණක වැඩි වේලාවක් පවත්වා ගැනීමයි භාවනාවෙන් අපි කරන්නේ වෙනත් විදියකින් කියනවා නම් අපේ හිත රාග, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් වලින් ආරක්ෂා කර ගැනීමයි භාවනාවේදී සිදු කරන්නේ. ඒ සඳහා බුදුදහමෙහි ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් සඳහන් වෙනවා. එක් පැත්තකින් සමත භාවනාව, අනෙත් පැත්තෙන් විපස්සනා භාවනාව. සමත භාවනාවෙන් කරන්නේ සතිය සමාධිය දිනු කිරීම. විපස්සනා භාවනාවෙන් කරන්නේ ප්‍රඥාව දිනු කිරීම. එකාතකින් විසිරලා තියෙන හිත එක අරමුණකට අරගෙන ඒ සමාධිමත් වෙච්ච හිතෙන් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විදර්ශනා මෙහෙය කිරීමයි බුදුදහමේ පරමාර්ථය. වෙනත් විදිහකින් කියනවා නම් සමස්ත භාවනාවම ප්‍රධාන කොටස් දෙකකට ගොනු කරන්න පුළුවන්. ඒ තමයි සතිය සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙක. එක පැත්තකින් හිත සමාධිමත් කර ගැනීමත් අනිත් පැත්තෙන් ප්‍රඥාව දියුණු කිරීමත් සතිමත් බව පිළිබඳව ධර්මයේ උපමාවක් දැක්වෙන්නේ හරියට ගොයම් කපන කෙනෙක් එක අතකින් ගොයම් ටික අල්ලා ගැනීමක් හා සමානයි කියලා. සම්පජඤ්ඤය හෙවත් විදර්ශනාව කියලා කියන්නේ අනිත් අතින් දෑක ඇත්තෙන් ගොයම් ටික කැපීමක් හා සමානයි කියලා දක්වලා තියෙනවා. ඉතින් හිත සමාධිමත් කිරීමට හිතේ සමාධිය දිනු කිරීමට බුදුදහමෙහි කමඨහන 40ක් දැක්වෙනවා. දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධ්‍යාන, ආහාරෙහි පටිපෝල මනසිකාරය, ධාතු මනසිකාරය කියලා. විදර්ශනාව වශයෙන් ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම දක්වලා තියෙනවා. ස්කන්ධ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අපේ ජීවිතයේ මූලික ඒකකය හැම මොහොතේම හටගෙන නිරුද්ධන ආකාරයෙන් නොනින් බැලීම. ආයතන කියලා කියන්නේ ඇස කන ආදී අභ්‍යන්තර ආයතන හයත් රූප ශබ්ද ආදී බාහිර ආයතන හයත් හැම මොහොතේම හටගෙන නිරුද්ධන ආකාරයෙන් දැකීම. ඒකම තවත් ඉස්සරාත්මකව ඇස නැත්නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් කොටස් 18කට බෙදලා තියෙනවා ධාතු වශයෙන්. ඒ හැම දෙයකම ස්වභාවය අහොත්වා සම්බුතං පුත්වා නබවිස්සති කියපු ආකාරයට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වීමයි එහි ස්වභාවය. ඉතින් මේක නුවණින් බලපු පමණට බාහිර රෝපාදීයි අපේ හිත බැස ගන්න ගැති අඩු වෙලා අභ්‍යන්තරෝම නිවෙන සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා, දුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ භාවනා කමඨහන් අතර අදාප ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වන්නේ අපි බොහොම අඩුවෙන් වඩන භාවනාවක්. ඒ තමයි මරණානුසති භාවනාව. බොහෝ විට අපි මේකට කැමති නැහැ. මරණය කියන වචනේ කියනටත් කැමති නැහැ. කෙනෙක් මැරුණාම මැරුණයි කියන්නේ අපි නැතුණයි කියලා කියන්නේ නේද? නැතුණා නම් ඉතින් හොයාගන්න පුළුවන්නේ. නමුත් එහෙම හොයාගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි මරණය කියලා කියන්නේ. මරණයදී සිදුවන්නේ. ඉතින් පින්නතුනේ අන්න ඒ ජීවිත යථාර්ථය පිළිබඳව බුදුහාමුදුර අපට ඉතාම කරුණාවෙන් දේශනා කරන්නේ. මරණ ධම්මෝ මේ මරණං අනතීතෝති අබින්නම් පච්චවේකිතබ්බං ඉතිහාවා පුරිසේනවා ගහට්ටේනවා පබජිතේනවා කියලා. තමන් මැරෙන කෙනෙක් බව මරණේ නොයික්මපු කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. ඒක ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි ගිහියටත් දේශනා කළා තියෙනවා. ගැහෙන අයටත් පිරිමි අයටත් හැම දෙනාටම මේක නිතර මෙනෙහි කරන්න කියලා තියෙනවා. ඇයි පින්නතුනි අපි මරණය මෙනෙහි කළ යුත්තේ? මැරෙනවා මැරෙනවා කියලා දුකෙන් ඉන්නද? නැහැ, ඒකට නෙවෙයි. මරණ කෙනෙක් බව, මැරණයට පත් වෙන කෙනෙක් බව හරියට දන්නවනම් අපි ජීවිතේ කරන්න තියෙන දේවල් ටික අනලස්ව ඉක්මනින් කරනවා. තමන්ගේ ඉගෙනීම් කටයුතු, රැකිරක්ෂා කටයුතු, යුතුකම් මේ සියල්ලක්ම කරන ගමන් එක පැත්තකින් ඒව අප්‍රමාදීව කරන ගමන් අනිත් පැත්තෙන් අප්‍රමාදීව ධහමේ හැසිරෙනවා. ඒ වැඩ කළේ ඉවර වෙලා ධහමේ හැසිරෙන කතාවක් නෙවෙයි. තමන් ඉන්න මොහොතේ ඉඳන්ම තමන් දැනට කරන කටයුතු කරන අතරේදීම උපරිම ලෙස ධහමේ හැසිරෙන්නට ඕන. ඒ වගේම මරණය පිළිබඳව නිතර වඩන කෙනා ඕනම වෙලාවක මරණයට සූදානම් වෙලා ඉන්නේ. මරණයට බයක් නැහැ. බොහෝ විට මරණයට බය වෙන්නේ මරණය ගැන කලින් නොසිතපු අය. ඒ අය තමයි ළඟම කෙනෙක් මැරුණාම කියන්නේ මම නම් මේ කෙනාට මේ දෙවේ කියලා තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා පින්නතුනි බෞද්ධයන් වශයෙන් අපට නම් එහෙම කියන අයිතියක් නැහැ. ඇයි ඒ? අපේ බුදුහාමුදුර අපට දේශනා කළ තියෙන්නේ මරණය ගැන නිතර මෙනෙහි කරන්න කියලා. ඒ නිසා එහෙම කියපෝ ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවකයන් විදියට අපට අහවල කෙනා මැරෙනවා කියලා නැත්නම් තමන් මරණයට පත් වෙනවා කියන එක තමා දැනගෙන හිටියේ නැහැ, තමන් හිතුවේ නැහැ කියලා කියන්න අප කාටවත් අයිතියක් නැහැ. අනේ ඉන්සාම තමයි බුදුහාමුදුර නිතරම අපට මේ කාරණේ මෙනෙහි කරන්න කියලා දේශනා කළේ. පින්නතුනි මරණයට පත් වෙන බව මෙනෙහි කිරීම සමත භාවනාවක් විදියට දැක් වෙනවා. අපේ විසිරලා තියෙන හිත එක අරමුණකට අරගෙන ජීවිතය අනියතයි මරණය නියතයි කියලා දිගින් දිගටම අඛණ්ඩව මෙනෙහි කිරීම හිත සමාධිමත් කරන භාවනාවක් විදියට දැක් වෙනවා. පින්නතුනි මේක නිතර වඩන කෙනා ජීවිතේ ඉතාම ප්‍රබෝධමත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවිතේ එන්න එන්නම මේ ජීවිතයෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගන්නවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඉන්න අයටත් පුළුවන් තරම් දහමට ගන්නට යයි උත්සාහ කරනවා. විශේෂයෙන් තමන්ගේ ළඟම ඥාතින් මිය ගියාම අපි බොහෝ විට දුක් වෙන්නේ වෙන්වීම නිසා. නමුත් වෙනතුන ඊටත් වඩා අපි කෙනෙක් නැතුණාම මිය ගියාම දුක් වෙන්නට ඕන. ඒ අය මරණයෙන් පස්සේ දුගටි දිහටපත් වුණා නම් මිය ගියපු කෙනා මරණයෙන් පස්සේ හොඳ ආත්ම භාවයක ඉපදිලා ඉන්නවා නම් පින්නතුනි අපට අඬන්න නෙවෙයි, ඇත්තෙම අපට සතුටු වෙන්නයි තියෙන්නේ. ඇයි ඒ කෙනා මේ මහලු ශරීරය, දිරාපත්ජිත ශරීරය අත්හරිනකොටම ඊට වඩා හොඳ මිනිස් භවයක, දිව්‍ය භවයක, බ්‍රහ්ම භවයක ඉපදුනා කියන එක ගැන අපට විශ්වාසයක් තියෙනවා නම් ඇත්තටම අපි මිය ගියා කෙනා කිරේ ගැන සැනසීමක් අපට ඇති කරගන්නට පුළුවන්. ඉතින් අන්න ඒ කටයුත්තත් අපි කරනවා මරණ සතිය වඩන කෙනෙක් විදියට. ඒ විතරක් නෙවෙයි මරණ සතිය නිතර වඩන කෙනා එකාදකින් මරණයට බිය වෙන්නේ නැහැ වගේම මරණයට සතුටෙන් මුහුණ දෙනවා වගේම මැරෙන්න ඉක්මනකුත් නැහැ. මේක ඉතාම වැදගත් දෙයක්. බුදුදහමෙහි රහතන් වහන්සේලාගේ අත්දැකීම් ගැන සඳහන් කරනවා. රහතන් වහන්සේලා කියන්නේ ඉහළටම හිත දියුණු කරලා උසස්ම ලෙස ලෝකයේ දෙස බලන උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලාගේ මානසික ස්වභාවය ගැන සඳහන් කරන්නේ උන්වහන්සේලාට මැරෙන්න ඉක්මනකුත් නැහැ, ජීවත් වෙන්න ආසාවකුත් නැහැ කියලා. මේක ඉතාම වැදගත්. සමහර අය එක පැත්තකින් මරණය එනකොට බියයි, අනිත් පැත්තෙන් ජීවිතයේ කලකිරෙන් ඇතුණාම අනේ මම ඉක්මනට මැරෙනව නම් හොඳයි කියලා හිතනවා. ඇතැමිට ජීවිතේ හානි කරගන්නවා. පින්නොතින් මෙන්න මේ දෙකම කරන්නේ නැහැ ශ්‍රද්ධාවන්ත නුවණැති බුද්ධ ශ්‍රාවකේ. ඔහු ජීවිතේ හැම මොහොතක්ම අප්‍රමාදීව ගත කරමින් ඕනම වෙලාවක මරණයට සූදානම් වෙමින් ඉන්න අතරේ අනිත් පැත්තෙන් ගත වෙන හැම මොහොතක්ම ඔහුට හරියම වටිනවා. ඇයි ඒ? අපි මේ ජීවත් වෙන්නේ නිකන් එසේ මෙසේ කාලෙක නෙවෙයි. අපි මේ ජීවත් වෙන්නේ කල්පාන්තර ගානකට වරක් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක් තියෙන, සංඝරත්නය ඇසුරු කරන ලැබෙන, ධර්මය අහන්න ලැබෙන, ධර්මය ඔස්සේ බුදුහාමුදුරු හඳුනා ගන්නට, බුදුරජාණන් වහන්සේට සමීප වන්නට අවස්ථාව තියෙන සමයකයි අපි මේ ජීවත් වෙන්නේ කියන කාරණය ගැන උඩ ලොකු සතුටක් ඇති වෙනවා. දිනපතාම අවදි වෙන්නේ ඉතාම සතුටෙන්. අනේ මට තවත් දවසක් කියලා නේද මේ බුද්ධෝත්පාද කාලයේ වාසය කරන්න කියන බොහොම ප්‍රබෝධමත් වෙච්ච හිතින් තමයි ඔහු හැමදාම අවදි වෙන්නේ. හැමදාම සතුටෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ මහලු ශරීරය දිරාපත් වෙමින් ගත වෙන අතරේදී ඔහු මනසෙන් දිරාපත් වෙන කෙනෙක් නැත්තම් මනසින් මහලු වෙන කෙනෙක් නෙවෙයි ඔහු. හිතින් එන්න එන්නම සතුටෙන් ප්‍රීතියෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මරණානුස්සතිය වඩන කෙනෙක් විදියට. ඒ විතරක් නෙවෙයි පින්තුනි මේ අප්‍රමාණ ආනිසංස ලැබෙනවා. පින්තුන් ඇතැම් විට අහන්නට ඇති පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ එක්තරා තැනැත්තෙක් පිළිබඳව ඔහුගේ පෙර ආත්ම භාවය ගැන ඔහු සඳහන් කරපු කාරණයක්. ඔහු කියන දෙයක් තමයි ඔහු මරණාසන්න වෙලා ගිය ආත්ම භාවයේ ඔහු අපායට යන්න ඕන මෙන්න තිබිද්දී ඔහුට එක කුසලයක් මතක් වුණා කියලා. ඔහු ජීවිත කාලයේ කිසිම කුසලයක් ඔහු කරුම් බවක් මතකයක් තිබුණේ නැහැ. ඔහුට එකම දෙය මතක තිබුණේ. මොකක්ද ඒ මතක තිබෙච්ච කාරණය? ඒ තමයි තමන්ගේ හිතවත් කෙනෙක්ගේ මරණ ගෙදරකට ගිහිපු වෙලාවේ ඒ මරණය ළඟ ඉඳගෙන ටික වෙලාවක් ඔහුට හිතෙලා තියෙනවා අනේ මමත් මැරෙන කෙනෙක් නේද කියලා. අන්න ඒ දේ විතරයි ඔහු ජීවිත කාලෙම මතක තියෙන පිනක් විදියට කරගෙන තිබුණේ. එහෙම සිතවිල්ලක් ඇති කරගත්තු තැනැත්තාට පින්නතුනි සතර අපායේ පෙනෙපෙනි නිරය පෙනෙපෙනි නිරයට වැටෙන තිබ අවස්ථාවේදී ඒ නිරයෙන් බේරීමට මෙන්න මේ වඩන ලද මරණ සතිය මරණ සංඥාව ඔහුට හේතුණා කියලා කියනවා. ඉතින් පින්නතුනි අපි විනාඩි කිහිපයක් හරි මරණානුස්සතිය වැඩුවොත් අපට කොයිතරම් ආනිසංසයක් ලබා ගන්න පුළුවන්ද කියලා ඔබට හිතන්නට පුළුවන්. ඒ නිසා පින්නතුනි දැන් අපි ටික වේලාවක් ඒ සඳහා සෝදානම් වෙමු. තමන්ගේ මේ ජීවිතයට ඇතිවන ස්වාභාවික ඉරණම අනිවාර්ය ඉරණම අපි කවදා හරි මැරෙන කෙනෙක් නේද? ජීවත් වෙන අපි කවදාවත් හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. තව අවුරුදු 100ක් ජීවත් වුණත් අපි මරණයට පත් වෙන්නට ඕන. නමුත් බුදුදහමෙන් කියන්නේ අපට කොයි මොහොතේ මරණයද දන්නේ නැහැ. හෙට දවසේ අපි මරණයට පත් වෙයිද දන්නේ නැහැ. කෝජඤ්ඤා මරණස්සුවේ. හෙට දවසේ විතරක් නෙවෙයි පිනොත්තුනි. දවල්ෙන් අපි රාත්‍රී කාලයේ මරණයට පත් වෙයිද දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. උදෑසන කාලේ ඉන්න අපි හවස මරණයට පත් වෙයිද දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. බත් පිඬක් ගන්න වෙලාවේදී කටට ගන්න බත් පිඬ ගෙලෙන මොහොතේදී මරණයට පත් වෙයිද දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඉහළට ගන්න හුස්ම පහළට හෙලවන මොහොත වන විට අපේ ජීවිතය හිමි වෙද දන්නේ නැහැ. අවුරුදු 30ක 40ක 50ක 70ක 80ක ගොඩනගාගත්තු මේ සියලුම සම්පත් සියලුම සම්බන්ධතා ඇති පිය ගන්න මොහොතකින් එක හුස්ම රැල්ලෙන් අපට අහිමි වෙන බව මොහොතකට හරි සිහිපත් කරන්න. අන්න එහෙම සිහිපත් කරන කෙනා මේ ලෝකයේ ඉහළම දේ කරනවා. කණෙන් අහන උතුම දේ කරනව ශ්‍රවණානුත්තරී විදියට, ඇසුරු කරන දේෙන් පාරිකාරියානුස්සරිය විදියට, සංගරත්නය ආදී තුරුණුවන් ඇසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. වඩන දේවල් වලින් උතුම්ම දේවන සමත විදර්ශනාව වඩන කෙනෙක් බවට පත් වෙනවා. අවබෝධ කිරීමෙන් උතුම්ම දේවන රූපාදී ස්කන්ධ පංචක අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා. සාක්ෂාත් කිරීමෙන් උතුම්ම දේවන විද්‍යා විමුක්තියේ සාක්ෂාත් කරන කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙනවා මරණ සතිය වඩන තැනැත්තා. ඉතින් ඒ ආනිසංසත් අපි සිහිපත් කරමින් පින්තුන් සෝදානම් වන්න. ඔබ ඉන්න ඉරියව්ව නැත්තම් පහසු ඉරියව්වක ඉඳගෙන ඉන්න ආසනයේම දැස් එකතු කරගෙන වම් අත උඩින් දකුණු අත තියලා ශරීරය සැහැල්ලු කරගෙන ඍජු කරගන්න. මොහොතක් තමන් සිටින ඉරියව්ව සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වා, පාදාන්තයේ සිට හිස දක්වා ඔබේ ඉරියව්ව මොහොතක් සිහිපත් කරන්න. දැන් පින්නතුනි ඔබගේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. දැන් තමන් අතීතය ගැන සිහිපත් කරන්නේ, අනාගතය අරමුණු ගැන සිහි කරන්නේ, මේ මොහොතේ වර්තමානයේ නාසය සමීපයේ හිත තියාගන්න. වර්තමානයේ හොඳට හිත තියාගෙන නාසය ආශ්‍රිතව දැන් මම මරණ සතිය වඩන්නටයි සෝදානම් වන්නේ. මගේ මේ ශරීරය ජීවිතය කිසියම් දවසක උපච්ඡේද මරණ වශයෙන් මේ ශරීරයෙන් හිත වෙන්වීම වශයෙන් මම මරණයට පත් වෙන කෙනෙක්. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ආයුධයක් රැගෙන මහ පිටුපස හඹා එන වදකය කුලෙසින් හැම මොහොතකම මරණය මහ පසුපස හඹා එන්නේය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මා සතුව පවතින සම්පත් ඥාති මිත්‍රාදීන් මා සතු ශරීරය නිරෝගී බව යෝන් තරුණ බව මේ සියලු සම්පත් මට අහිමි වන්නේය. අත්සපෝ ලෝකෝ සම්බන් පහාය ගමනියම් මේ සියලු සම්පත් මා අතහැර යන්නේය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මෙලොව ජීවත්තු උත්තම පුරුෂයෝද බුද්ධාදී උතුමෝද මහානුවනැත්තෝද මහා අධිරාජ්‍යයෝද සියලු දෙනාද මරණයට පත්තුසෙන් මමද මරණයට පත්වන්නේය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මාගේ මේ ශරීරයෙහි අසෝකුලයක පණුවන් වාසය කරන්නේය. ඒ සත්වයන් මේ සිරුරෙහි ඉපදී මිය යන්නේය. මේ ශරීරය බොහෝ සත්වයනට බහුසාධාරණ දෙයක් වන්නේය. එය මට පමණක් අයිති දෙයක් නොවන අතර මාද මේ සිරුර අතහැර යන්නේය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මාගේ ජීවිතය තනපත අගරැඳි දිය බිඳක් මෙන්ද ගතක ඇති දුණු ගෙඩියක් මෙන්ද අහසට නැගුණ හිරු අවරට යන්නා ලෙසින්ද උපනීයති ජීවිත මප්ප මායෝ ලෙසින් දැක්කෝසෙන් මරණය කරා ළඟා වෙන්නේය. මේ ජීවිතය ඉතාම සුළු කලකින් නැතිවන සුළුය. ලෙඩ රෝගයකින්, අනතුරකින්, යොන්දයකින්, සතුරු කරදරයකින්, වාපිත්සෙම් ආදී උවදුරකින් මේ ජීවිතය නිමාවට පත්වන බව මම දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මාගේ ජීවිතය ලෙඩවන ස්වභාවය, මැරෙන කාලය, මැරෙන වේලාව, සිරුර අතහරින තැන, අවසන් කටයුතු කරන තැන, නැවත උපදින තැන, මේ කරුණු කල් තියා නොදත හැකිය. අනිමිත්තය ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපනං ගති. මේ කරුණු නොදත හැකිය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මා කොපමණ කලක් ජීවත් වන්නේද යන බව නියත වශයෙන් මම නොදනිමි. උපරිම ලෙස වසර සියයක් හෝ ඊට මදක් වැඩි කලකින් මේ ජීවිතය නිමවන බව මම මැනවින් දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ සිරුර හැම මොහොතකම හටගෙන නිරුද්ධ වන දෙයකි. මාගේ සිතද ක්ෂණික මරණ වශයෙන් හැම මොහොතකම ඇති වී නැතිවන දෙයකි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මෙබඳු ස්වභාවයෙන් යුතු මාගේ ජීවිතය තුළ සිදු කළ යුතුකම් හා පින්කම් ගැන සිතන විට මම අපමණ ලෙස සතුටු වෙමි. මව්පිය උපස්ථානය, රෝගීන්ට උවටන, තෙරුවනට උපස්ථාන, අසරණ යනට පිහිටවීම, මේ කරුණු මා ජීවිතය තුළ බෙහෙවින් ප්‍රගුණ කළ බව සත්‍යයි. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන පවතින මේ උතුම් ශ්‍රණ සම්පත්තිය ලද මොහොතෙහි මම තව තවත් මේ දහම තුළට පිවිසෙමි. මෙත් සිත ප්‍රගුණ කරමි. බුදු ගුණ වඩමි. තව තවත් අනිත්‍ය සංඥාව වඩමි. ලෝව වෙසෙන සියලු දෙනා එකම දරු පෙළක්සේ සිතමින් නිබඳව හැමට මෙත් වඩමි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ගත වුණු මේ කාලය තුළ මාගේ සිත හැම මොහොතකම හටගෙන නිරුද්ධ විය. ඒ සමගම ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ විය. මේ අනිත්‍යතාවය මම පිරික්සා බලමි. හැම මොහොතකම මගේ සිත ස්කන්ධ පංචකයක් ලෙසින් හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා මනවින් පරීක්ෂා කොට බලනවා. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අත නින්දෙන්දති දුක්ඛේ ඒත මග්ගෝ විසුද්ධියා. සම්මේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පන්සති අත නින්දෙන්දති දුක්ඛේ ඒත මග්ගෝ විසුද්ධියා. සම්මේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පන්සති අත නින්දෙන්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සාදු සාදු සාදු.